ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ භිවඩ්ඩති තී. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි, සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද 2021 වර්ෂයේහි ජූලි මාස 9 වෙනි දින උදෑසන ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අප මේ ධර්ම දේශනා කරන්නේ ඇමරිකාවේහි ටෙක්සාස් ප්‍රාන්තයේහි හියුස්ටන් නගරයට සමීපෙහි පිහිටි නගරයක ඉඳන් ගෙනයි අද අප මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ශ්‍රී ලංකාවේහි වාසය කරන දිල්වන් මෙත්වන් පුතුණුවන් දෙදෙනාගේ උපන්දිනය වෙනුවෙනුයි මේ ධර්ම දේශනාව විශේෂයෙන් පැවැත්වෙන්නේ. ඉතින් ඒ පුතාලා දෙන්න අවුරුදු 14ක් සම්පූර්ණ කරලා දිවි මගේ 15 වෙනි වියට පාතබන අවස්ථාවේදී ඔබ දෙපළට ආශිර්වාද පිණිස ඒ මෑණියන්ගේ ආරාධනාවෙන් ආදරණීය ආච්චි අම්මා ඇතුළු ඥාතීන්ගේ ආශිර්වාදයෙන් සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් පළමුවෙන්ම පුතාලා දෙන්නට අපි ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් අපේ ජීවිත කාලය පුරා අප්‍රමාණව සිදු කළා වූ දාන සීලාදී පුණ්‍ය කර්මවල බලයෙන්, සීල සමාධි ප්‍රඥාදී ප්‍රතිපත්තිවල බලයෙන්, ධර්ම දේශනාමය කුසල කර්ම ශක්තියේ බලයෙන් පින්වත් පුතාලා දෙන්නට සුභම සුභ උපන්දිනක් වේවා. අනාගතයේ පුතාලා බලාපොරොත්තු වන ආකාරයට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිහිල්ලා මුළු ලෝකයටම විශිෂ්ට සේවයක් සිදු කරන්නටත්, ඒ වගේම ධර්මයේ ලෝකේ පුරා ගෙන යන්නට ඔබ ලබන අධ්‍යාපනයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. ඔබ දෙපළ සිදු කරන සියලුම පින් දහම්වල ආනිසංසයෙන් ආදරණීය මෑණියන්ට, පියාණන්ට, ආච්චි අම්මා, සීයා ඇතුළු ඒ ඥාතීන් හැමදෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. එයට සුගතිගාමි වීම සඳහා ඔබ සිදු කරන සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මුලින්ම. සාදෝ සාදෝ සාදෝ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ධම්මපදේන ගාථාව. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝමි වඩ්ඩති. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක්ගේ කීර්තිය දිනු කරන හේතු වන කරුණු කිහිපයක් පිළිබඳව. උට්ඨානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ සිහියෙන් ක්‍රියා කිරීම, සුචිකම්මස්ස නිවැරදි පිරිසුදු කර්මාන්ත, නිසම්මකාරිනෝ ස්ථානෝචිත ප්‍රඥාව, සඤ්ඤතස්සච සංයත සීලී බව, ඉන්ද්‍රිය සංවරය, ධම්මජීවිනෝ දැහැමි දිවි පෙවෙත, අප්පමත්තස්ස අප්‍රමාදීව ක්‍රියා කිරීම කියන මෙන්න මේ කරුණු යම්කිසි කෙනෙක් සිදු කරනවා නම් එයාගේ යසෝ බිහි වඩ්ඩති, කීර්තිය වර්ධනය වෙනවා කියලා. මම හිතන්නේ පුදාලට තේරෙනවා මේ ගාථාවනේ. ධම්මපදයේ තියෙන ගාථාවක් මේ. අහලත් ඇති නේද? ඇතැමිට කටපාඩම් කළත් ඇති. එතකොට යසස කියන්නේ මොකටද? කීර්තිය කියන එක. අපි ඉංග්‍රීසි වලින් ග්ලෝරි කියන්නේ ෆේම් කියලා කියන්නේ නේද? අන්නේ කීර්තිය ලබන්න හේතු වෙන කරුණු හතක් තමයි බුදුහාඳුරමෙහිදී දේශනා කරන්නේ. අපි දන්නවා ලෝකයේ බොහෝ දෙනෙක් කීර්තිය ලබන්න කැමතියි. ඇතැම් විට ධනයටත් වඩා මිනිස්සු කැමති කීර්තිය ලබන්න. අන්නේ කීර්තිය ලබා ගැනීම සඳහා බුදුහාමුදුරුව අපට නිවැරදි මාර්ගයක් දේශනා කළා. ඒ සඳහා හේතු වන කරුණු හතක් තමයි මෙහිදී සඳහන් කරන්නේ. උත්සාහයෙන් වැඩ කිරීම, සතිමත් බව, නිවැරදි කර්මාන්ත, පිරිසුදු කර්මාන්ත, ස්ථානෝචිත ප්‍රඥාව, ඉන්ද්‍රිය සංවරය, දැහැමි දිවි පැවැත්ම, අප්‍රමාදී බව. මෙන්න මේ කරුණු යම්කිසි කෙනෙක් සිදු කරනවා නම් ඒ තැනැත්තාට මනුස්ස ලෝකයේ කීර්තිය ලබන්නත් පුළුවන්, දිවි ලෝකයේ කීර්තිය ලබන්නත් පුළුවන්, ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකයේ කීර්තිය ලබන්නත් පුළුවන්, ඒ සියලට වඩා ආර්ය උතුමන්ගේ කීර්තිය ලබන්නත් පුළුවන්. සාමාන්‍ය ලෝකයේ මිනිසු කීර්තිය ලබන්නේ බොහොම ටික කලකට මිනිසයන් අතරේ විතරයි. දැන් සමහර මිනිසයන් අපි දන්නවා සත්තුන් අතරේ කීර්තියටපත් වෙනවා, සත්තුන්ට කැම දීලා සත්තුන්ගේ හිත දිනා ගන්නවා. තවත් සමහර ඊට වඩා ටිකක් ඉහළට ගිහිල්ලා මිනිසුන්ගේ කීර්තිය ලබා ගන්නවා. දන් දීලා ආදී වශයෙන් ලබන්න පුළුවන්. තවත් සමහර අය මෛත්‍රී භාවනාව කරලා සිල්වන්ත ජීවිත ගත කරලා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ කීර්තිය ලබා ගන්නවා. තවත් සමහර අය සතර බ්‍රහ්ම විහරණ වඩලා මහා බ්‍රහ්මයාගේ කීර්තිය ලබා ගන්නත් පුළුවන්. නමුත් ඒ සියල්ලට වඩා බුදුහාඳුරගේ කලේ වඩා ප්‍රඥාව ඉහළටම දිනු කරලා බුදුරජාණන් වහන්සේගේ ආර්ය උතුමන්ගේ හිත දිනා ගන්න ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. ඒ සියලටම වඩා අවසානයේදී වඩාත් අර්ථවත් කළේ මුළු ලෝකෙම අයගේ කීර්තිය ලබා ගන්නටත් වඩා තමන්ට තමන් පිළිබඳවම කීර්තියක් ඇති කර ගැනීම. මොකද බාහිර ඉන්න පුද්ගලයන් අපට කීර්තිය ලබා දුන්නත් ඇතැම් විට ඒ අයගේ කීර්තිය වෙනස් වෙන්න පුළුවන්. ඒ කීර්තියට පත්වල ඉන්න අය අපට කලින් මියන්න පුළුවන්. අපි තනි වෙන්න පුළුවන්. අන්න එදාට අපට අප ගැනම හිතලා සතුටු වෙන්න පුළුවන් දිවි මඟක් අප විසින් සකසා ගන්නට ඕන. අන්න ඒ සඳහා හේතු වන මාර්ගය තමයි බුදුහාඳුර මෙහිදී මේ සඳහන් කළේ. ධර්ම මාර්ගය දෙස බලන විට අපට ඉතාම පැහැදිලි බුදුහාඳුර දේශනා කරනවා. වරක් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා කෙනෙක් කතං මිත්තානි ගන්තති කියලා. මිතුරන්ගේ සිද්දිනා ගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දදං මිත්තානි ගන්තති කියලා. දන් දෙන තැනැත්තා මිතුරන් දිනා ගන්නවා කියලා. මිතුරන් කියන්නේ මිනිස්යන් විතරක් නෙවෙයි ඇතැම් විට සතාසි උපාවගේ උනත් හිත දිනා ගන්න පුළුවන් දන් දෙන අයට. ඒතකොට දානීය තමයි කෙනෙක්ගේ හිත දිනා ගන්න පුළුවන් පළවෙනි ලක්ෂණය. හැබැයි එතනින් නවතින්නේ නැහැ. තවත් ඉදිරියට යනවා. ඊට පස්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් සිල්වන්ත වෙනවා නම් අනේ සිල්වන්ත කෙනාට මිනිස්යන් විතරක් නෙවෙයි දෙවියනොත් මළගිය ඥාතිනොත් සතුට වෙනවා කියලා. දැන් අපිට පංචශීල අපි නිතර ආරක්ෂා කරනවා නම් සක්‍ර දේවේන්ද්‍රය පවා ඒ මනුස්සයන්ට වඳිනවා කියලා සඳහන් කරා. ඒ ගහට්ටා පොඤ්ඤතරා සීලවන්තෝ උපාසකා සීලවන්ත ජීවිත ගත කරන කෙනාට සක්‍ර දේවේන්ද්‍රයත් වඳිනවා කියලා සඳහන් කළා. එනිසා බුදුහාමර අපට මාර්ගය පෙන්වනවා යම්කිසි කෙනෙක් සීලවන්ත ජීවිතයක් ගත කරනවා නම් ඒ තැනැත්තාට සක්‍ර දේවේන්ද්‍රයාගේත් කීර්තිය ලබන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ අතීතගත ආත්ම භවවල අම්මලා තාත්තලා ඇතැම් විට තවමත් අපි දිහා බලාගෙන ඉන්නවා. ඒ අම්මල තාත්තලා සතුට වෙනවා අපි සිල්වන්ත ජීවිත ගත කරනකොට. මෙහෙම සඳහන් කළ බුදුහාඳුර ඊට පස්සේ සඳහන් කරනවා සිද්දනා ගන්න තවත් ක්‍රමයක්. ඒ මොකද්ද? ඒ තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. දැන් මෛත්‍රී භාවනේ ආනිසංස පුතාලා මං හිතන අහලා ඇති. සුඛං සුපති සුඛං පටිභුජ්ජති ආදි වශයෙන් කියලා එතන සඳහන් වෙනවා manussanam piyohoti amanussanam piyohoti කියලා. මෛත්‍රී භාවනා වඩන කෙනා මිනිසුන්ටත් ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා කියලා. දේවතා රක්ඛන්ති කියලා කියනවා. දෙවියන් විසින් ආරක්ෂා කරනවා කියලා. බලන්න මේ කීර්තිය ටිකෙන් ටික ඉහළට දිනු වෙන හැටි. සතර බ්‍රහ්ම විහරණම කෙනෙක් වඩනවා නම් බ්‍රහ්මයන්ගේ හිත දිනා ගන්නටත් ඒ පුද්ගලට හැකියාව තියෙනවා. මෙහෙම ගිහිල්ලා තවත් ඉදිරියට යනකොට යම්කිසි කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය ශ්‍රවණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන මේ සංයෝජන ධර්ම දුරු කරගන්න පුළුවන් නම් එයාට ආර්ය පුද්ගලයන්ගේ හිත දිනා ගන්නත් පුළුවන්. මෙහෙම ගෙහිල්ලා එනොත් එහෙම හිටියත් ආර්ය පුද්ගලයන්ගේ අපි හිත දිනාගෙන හිටියත් ඒ අපේ ඉන්න කල්යාණ මිත්‍රෝ ආර්ය පුද්ගලයන් අපේ ජීවිත කාලෙම නැති වෙලා යන්න පුළුවන්. ඒකට අපි බාහිර මතම යැපෙන්නට අවශ්‍ය නැහැ. අපටම අපේ පිළිසරණ සකසා ගන්නට ඕන. මේකට හොඳම උදාහරණයක් තියෙනවා සරුවත් මහරහතන් වහන්සේ පිරුවන් පාපු අවස්ථාවේදී ආනන්ද හැමදෙරෝ හුඟක් සංවේගයටපත් වුණා. ආනන්ද හැමදෙරෝ හඬන්න වැළපෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා තමන්ගේ සංවේගය ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ අහනවා, ආනන්ද සාරිපුත්ත, ඔබේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය රැගෙන ගියාද? ඒ නිසාද ඔබ අඬන්නේ කියලා ඇහුවා. එතෙන්දී ආනන්ද හඳු සනා කරන නෑ ස්වාමිනේ, මේ කිසිම දෙයක් සාරිපුත්ත මහහිමියන් වහන්සේ රැගෙන ගියේ නෑ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන ආනන්ද හඳුරන්ට, ආනන්ද ඒ නිසා තමයි මම ඔබට කියන්නේ, මේ ප්‍රියමනාව සියලුම දේවල් වලින් වෙන් වෙලා යනට සිද්ධ වෙනවා. එනිසා සමාහටම තමා පහනක් දිවිනක් වන්න. අත දීපා බෙක්කවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණා. ධම්ම දීපා බෙක්කවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. ධර්මයේ පිළිසරණ කරගන්න, තමන්ගේ සිත පිළිසරණ කරගන්න, වෙන කිසිම කෙනෙක් පිළිබඳව විශ්වාසය තියන්න එපා කියලා. දැන් මේකෙන් අපට ලොකු පණිවිඩයක් ලබා දෙනවා. සෝවාන් වුණත් ඇතැම් විට අපි බාහිර පිළිසරණ බලාපොරොත්තු වෙනවා නම් අපි ඒ සාර්ථකුනේ නැහැ. එනිසා අපි තවත් ඉදිරියට ගිහිල්ලා තමන්ටම තමන් සැබෑ ලෙසම ආධ්‍යාත්මික පිළිසරණක් සලසා ගන්න කියන කාරණේයි බුදුහාඳුරු මෙතෙන්දී අපට දේශනා කළේ. ඉතින් මම හිතන්නේ ඔබ දෙපළටත් මේ ගැන හිතනකොට යම්කිසි හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් පුතාලා දෙන කුඩා කාලේ ඉඳන්ම ධර්ම ශ්‍රවණය කළා. ඉතින් හිත දිනු කරන්නට හුඟක් උත්සාහ දරන දරුවෝ දෙන්නේ. ඒ සඳහා ඔබට අම්මගේ තාත්තගේ ආවාසය ලැබුණා. ඒ වගේම විශේෂයෙන් තමන්ගේ සීයගේ ආච්චිගේ අනුශාසනා අවවාද ලැබුණා. ඉතින් ඔබ පිළිබඳව ඒ අය ඔබට නිතරම අවවාද කරන්නේ නැහැ. ඒ අය දන්නව ඔබ ගැන විශ්වාසය තියෙන්නේ. ඔබ කරන දේ නිවැරදි දෙයක්. ඔබ සමාජයට ලෝකෙට යහපතක් කරනවා කියලා ඔබ ගැන ඒ සියලුම ඥාතීන් ලොකු විශ්වාසයක් තියලා ඉන්නේ. ඔබට කවදාවත් යම් කිසි දෙයක් කරන්න කියලා මම හිතන්නේ අය බල කරන්නේ නැහැ. ඔබ ගැන තියපු විශ්වාසය විතරයි තියෙන්නේ. එනිසා ඔබ දෙපළගේ ලොකු වගකීමක් තියෙන විශ්වාසය උපරිම මට්ටමට රැගෙන යන්නට. ඉතින් එහිදී විශේෂයෙන් නිවුණු දරුවෝ දෙන්නෙක් විදියට මේ ලෝකෙ ඉපදෙනකොට ඒක පහසුවෙන් සිදුවන දෙයක් නෙවෙයි. ඒක ලොකු සසර බැඳීමක් එක්ක එන්නේ. එතකොට ඒ දෙන්න එකතු වෙන්නත් බොහෝ කාලයක් බලාගෙන ඉන්නවා. ඒ දෙන්න එකට ಗುಣදහම් පුරනවා, ප්‍රාර්ථනාවන් කරනවා. ඒ වගේම හොඳ සමාන අම්ල තාත්තල බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ලොකු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට තමයි ඔබ වැනි දරුවන් මේ ලෝකෙට බිහි වෙන්නේ. ඔබ වැනි දරුවන් අප්‍රමාණව මේ ලෝකෙ ඉන්නවා විවිධ රටවල. නමුත් ඒ අතරෙනොත් සද්ධර්මයක් ලැබිලා, හොඳ දෙමව්පියන් ලැබිලා, ඥාති මිත්‍රාදීන් ලැබිලා, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලෝකයේ පහළ වෙලා තියෙන කාලෙක ධර්ම ශ්‍රවණය කරන්නට වටා පිටාවක් ලැබිච්ච අවස්ථාව ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් විදියට මං හිතන්නේ ඔබ නිතරම සලකන ඔබගේ ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්නේ. ඉතින් අන්නේ தත්වයේ ඉහෙලටම දිනු කර ගන්නට අපට ධර්මයෙන් කොයිතරම් අනුබලයක් ලැබෙනවාද කියන එක ගැන අපි නිතර අවධානයෙන් ඉන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලනකොට යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒ තැනැත්තා හොඳ කෙනෙක්. සිල්වන්ත වෙනවා නම් ඒ තැනැත්තා ඊටත් වඩා හොඳයි. මෛත්‍රී භාන වඩනවා නම් ඊටත් වඩා හොඳයි. යම් කිසි කෙනෙක් අවංක නම්, අවංක ජීවිතයක් ගත කරනවා නම් ඊටත් වඩා හොඳයි. මෙහෙම ගිහිල්ලා බුදුහාඳුර වඩාත්ම අගය කරන්නේ පඤ්ඤා ජීවෙන් ජීවිත මහුසෙට්ටම් කියලා. ප්‍රඥාවන්තව ගත කරන ජීවිතය උතුම ජීවිතය කියලා දේශනා කළේ. ඇයි එහෙම බුදුහාඳුර දේශනා කළේ? උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි විදියක දුකක්, සන්තාපයක්, සම්බාධකයක් ජීවිතයට එනවා නම් එන්නේ බාලයා වෙතයි, අඥාන තැනැත්තා වෙතයි, නුවණැති තැනැත්තා වෙත දුක් පීඩා එන්නේ නැහැ කියලා. එනිසා අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි ලැබපු අධ්‍යාපන විතරක් නෙවෙයි, අපි කොයිතරම් දුකෙන් නිදහස් වුණාද කියන කාරණය මත. අනේ දුකෙන් නිදහස් වුණාද කියන කාරණය තීරණය වන්නේ කොයිතරම් දුරට අපේ හිතේ තියෙන දැඩි ලෝභය සහ ද්වේෂය අඩු වුණාද කියන කාරණය මත. කොයිතරම් දුරට අපේ හිතේ ලෝභය සහ ද්වේෂය අඩු වුණාද කියන කාරණය තීරණය වන්නේ කොයිතරම් දුරට ප්‍රඥාව ලැබුවාද කියලා කාරණය මත, අවිද්‍යාව දුරු වුණාද කියන කාරණය මත. කොයිතරම් අවිද්‍යාව දුරු වුණාද කියන කාරණය තීරණය කරන සාධකය තමයි කොයිතරම් සම්මාදිටිය ලැබුණාද කියන කාරණය මත. කොයිතරම් සම්මාදිටිය ලැබුණාද කියන කාරණය තීරණය වෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් කොයිතරම් දුරට නිවැරදි ධමයක් ශ්‍රවණය කළාද කියන කාරණය මත. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපිට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මස්සකතා ඥානය. අපේ සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන කර්මයන්ට ඊට අනුරූප වූ විපාක ලැබෙනවා කියන කාරණය. මේ අවබෝධය ලැබිච්ච ගමන් අපි හැකිතාක් දුරට සබපාපස්සකරණං කියපු විදිහට අකුසලෙන් දුර වෙනවා. කුසලස් උපසම්පදා කියපු විදිහට දානසීල භාවනා සිදු කරනවා. සචිත්ත පරියෝධපණං කියපු ආකාරයට හිත හැකිතාක් දුරට රාග ද්වේෂ මෝහ වලින් දුරු කර ගන්නවා. මෙන්න මේක තමයි සම්මාදිටියෙන් අපට ලැබෙන අනිසංසය. එතකොට කම්මස්සගත සම්මාදිට්ඨියත් එක්ක අපට ලැබෙන අවබෝධයෙන් අප නිතරම උත්සාහ කරනවා චිත්තාලංකාරං චිත්තපරිකාරං කියපු ආකාරයට සිතට පිරිකරවන සිතට අලංකාර වෙන දේවල් නිතර සිද්ධ කරනවා. දවසට වැඩිපුර වාර ගානක් අපට සතුටටපත් වෙන දේවල් අපි කරනවා. දැන් පුතාල සතුන්ට කෑම දෙනවා, ආච්චිට සීයට අම්මට තාත්තට වඳිනවා, බුද්ධ පූජාවට අත ගහනවා, බුද්ධ වන්දනා කරනවා, මල් පහන් පූජ කරනවා, යාළුවන්ට උදව් කරනවා. ඉතින් මේ හුඟක් දේවල් කරනවනේ නේද? දැන් බලන්න දවසට ඒවා ඔබ කොච්චර නම් ඒ වගේ දේවල් කරනවද? ඒ දේවල් කරනකොට හිතට අලංකාරයක් එක. හිත ලස්සන වෙනවා ඒව කරනකොට. ඒක තමයි පිනේ ලක්ෂණය. ඒ වගේම මේ පින තවත් ශක්තිමත් වෙන්න නම් ඒ කරන දේවල් තමයි නිතර හිතන්නට ඕන. ඔබ ජීවිතේ කරපු හොඳ දේවල් නිතර මතක් කරන්න. කුඩා කාලේ පටන්ම කරපු දේවල්, ඒ වගේම දෛනිකව කරන හොඳ දේවල් ඒව මතක් කරගන්න. ඒවා දිනකට වැඩිපුර වාර ගණනක් සිහි කරන මොහොතක් පාසායේ කුසලයේ හුඟක් දිනු වෙනවා. තමන් දෙන දාණය දානයක් විතරක් නෙවෙයි ඒක ඡාගානුස්සති භාවනාවක් කරගන්නට ඕන. තමන් දීපු දාණය ගැන නිතර හිතනකොට ඒක දානය නෙවෙයි ඇත්තේ මේක ඡාගානුස්සති භාවනාව වෙනවා. ඔබ පූජ කරන බුද්ධ පූජාව ගැන හිතලා බුදුගුණ සිහි කරනකොට ඒක බුද්ධ පූජාව දානය විතරක් නෙවෙයි ඒක බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ධර්මයේ අහන එක ධර්ම ශ්‍රවණය විතරක් නෙවෙයි. ඒ ධර්මයේ සාකහාත ආදී ගුණ සීපත් කරනවා නම් ඒක ධම්මානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරනවා, දානය පූජා කරනවා, ගෞරව කරනවා. මේක සාමාන්‍යයෙන් සංඝ උපස්ථානයක්, සංඝ දානයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සංඝ රත්නය තුල තිබෙච්ච සුපටිපන්නත ආදී ගුණ සීපත් කරනවා නම් ඒක සංඝානුස්සති භාවනාවක් වෙනවා. අපි රකින පංචශීලයේ ආනිසංස සීකරනවා නම් ඒක සීලානුසුති භාවනාවක් වෙනවා. අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමෙන් නොනවති දෙවියන්ගේ ගුණ සීකරනවා නම් ඒක දේවතානුසුති භාවනාවක් වෙනවා. බලන්න පුතාල දන්නවා දැන් හුඟා පින් කරන අය ඉන්නවා සමාජයේ. නමුත් ඒ පින් කරන අය සමහර විට සුගතිගාමි වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දැන් මහා කම්ම විභංග සූත්‍රය වැනි සූත්‍ර තියෙනවා සමහර පින්කම් කරන අය ඉන්නවා පින්කම් කළාට ඒ කටිය සුගතිගාමි වෙන්න බෑ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්කම් කරන අවස්ථාවේ ලොකුවට විපාකයන් කළ කරනවා බොහොම කීර්තියකින් ඒක කරනවා කළාට ඒ පින්කමත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඒ පින්කම නිතර සිහි කරන්නේ නැහැ. එතකොට ඒකේ ප්‍රබලත්වය, ඒකේ ශක්තිය, ඒකේ ආනිසංස අඩුයි. කුඩා හරි පින්කමක් කළාත් ඒ පින්කම නිතර නිතර හිතනවා නම් ඒ සිතීම නිසා මේක භාවනාවක් විදියට ඒක ඉතාම ශක්තිමත් කරගන්න පුළුවන්. ඇත්තටම හිත හොඳට තියෙනවා නම් තමන් වියදම් කරන්න ඕනේ. හොඳ පරිත්‍යාගශීලීත්වයේ සිතුවිලි තමන්ට තියෙනවා නම් අනිත්‍යය කරන තෙන්කම් උනත් අනුමෝදන් වල සුභතිගාමි වෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ වේළුවනාරාමයේ පූජා කිරීමේ ඉඳන් දේවරම් විහෙර, පූර්වාරාමයේ, නිග්‍රෝධාරාමයේ මේ ආදී විහෙර විහාරස්ථාන පූජා කරපු සියලුම තෙන්කම් සිහි කළාට කිසියම් විදියක අනුමෝදනාවක් වෙන්න පුළුවන් නම් ඒ පින අපටත් අත්පත් කරගන්නට පුළුවන්. අද උනත් ලෝකේ පුරාම සිද කරන පින්කම් සිහිපත් කරලා අපට දිනපතාම අනුමෝදන් වෙලා කුසලයේ දිනු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට අපේ පින්කම් වල සාර්ථකත්වයේ රඳා පවතින අපි පින්කම් කොච්චර විශාලව කරනවාද කියන කාරණය මත නෙවෙයි. ඒ කරන පින්කම් වලින් අපි කොච්චර සතුටටපත් වෙනවද? ඒ පින්කනුත් එක කොච්චර ජීවත් වෙනවද? ඒ පින්කම් තුලින් අපේ ශ්‍රද්ධාව කොච්චර දිනු වෙනවද? පින්කම් අවසානයේදී කොයිතරම් දුරට අපේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන්න අඩු වෙනවාද කියන කාරණය මතයි සැබවින්ම පින්කමේ සාර්ථකත්වයේ තීරණය කෙරෙන්නේ. එනිසා සම්මාදිට්ඨිය මෙන්න මේ අවබෝධය අපට ලැබෙන්නට ඕන. මේ කාරණය සමගම ඊළඟට සම්මාදිට්ඨියේ දෙවන පියවර වන චතුසත්‍ය සම්මාදිට්ඨියත් එක්ක, ඒ කියන්නේ දුකේ හට ගැනීම නිරෝධය පිළිබඳ අවබෝධය අපට ලැබෙන්නටත් ඕන. මෙන්න මෙතනින් තමයි සැබෑ ලෙසම අපි දුකෙන් නිදහස් වෙනවාද කියන කාරණය තීරණය වෙන්නේ. පුතාල අහලතියට සර්පය ගැන කියපු උපමාව මම මෑත කාලේ ධර්ම දේශනාවේදී සර්පයේ උපමාවක් කිව්වා. අර විදුලි පන්දම ටෝච් එකක් ගහගෙන යනකොට සර්පය කමන කතාවක් ගැන මතකද ඒක? ඇයි අපි ඒ සර්පයට බය වෙන්නේ කියලා. ඔය උපමාත් අපි ඉදිරියට ආයි පාරක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි මේ ගාථාවේ තියෙන කරුණ ටිකත් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. උත්තානවතෝ කියන මහන්සියෙන් වැඩ කිරීම. සතිමතෝ සිහියෙන් වැඩ කිරීම. මයින්ඩ්ෆුල්නස් එක. සුචිකම්මස්ස නිවැරදි කර්මාන්ත පිරිසුදු කර්මාන්ත කියන්නේ කයින් සිතින් වචනයෙන් පිරිසුදු දේවල් කිරීම. නිසම්මකාරිනෝ මේ නිසම්මකාරිනෝ කියන එක ඉතාම වැදගත් කාරණයක්. අපි කොච්චර දක්ෂ වුණත් ඇතැම් විට දක්ෂතාවයන් එක මොහොතින් බිඳ වැටෙනවා අපි ස්ථානෝචිත ප්‍රඥා නොතිබ්බොත්. මේක ඉතාම වැදගත් කාරණයක්. මේක නිපක කියලා හඳුන්වනවා කර්ණිමිත සූත්‍රය. ඒ තැනට ඔබින විදියට අපි හැසිරෙන්නට ඕන. විශේෂයෙන් අපි ඇසුරු කරන අයත් එක්ක ක්‍රියා කරද්දී අපි හුඟා බුද්ධිමත් වෙන්නට ඕන. ඇතැම් විට අපේ ළඟ හුඟා ගුණධම් කියනවා කියලා දැක්වතින් සමහර අය ඒවගෙන් අයිතු ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපේ තියෙන ಗುಣධම් පිළිබඳව අපි සැලකිලිමත් වෙලා අපි ඊටාම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන විශේෂයෙන් මිතුරන් ඇසුරු කරද්දී. එහෙම නැත්නම් අපේ හොඳ ගතිගුණම වෙනත් අය වැරදි මාර්ගවලට යොමු කළා අපේ දක්ෂතාවයේ වැරදි දේවල්ට ඒවලම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා නිතරම යම්කිසි කෙනෙක් දෙයක් කියනකොට ඒ පුද්ගලයා කියන දේට වඩා ඒ කියන දේෙන් එයා අපේක්ෂා කරන්නේ මොකද්ද කියන එක ගැන දැනගන්නට අපි නිතරම දක්ෂ වෙන්නට ඕන. දැන් ඔබ දන්නවා දැන් සිංහයෙකුට ගලක් ගැහුවාම සිංහය ගල දිහා නෙවෙයි බලන්නේ සිංහය බලන්නේ ගල ආපු දිහා. ඒක තමයි බුද්ධිමත් බව කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් අපට බනින්න පුළුවන්. බනිනේ අපි ගැන කරුණාවෙන් අපව නිවැරදි කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒ බනින වචන ගැනම සැලකිලිමත් වුණොත් එතැන් පිට අපි කලකිරෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් අපට අපි ගැන හුඟක් වර්ණනා කරන්න පුළුවන්. ඒ වර්ණනා කරන එතැන් පිට ආදරයට නෙවෙයි අපේ දේවල් දැනගෙන එතැන් පිට අපේ තියෙන ශ්‍රමය නැත්නම් අපේ තියෙන කුසලතා ඒගොල්ලන් සොරා ගන්න ඇතැම් විට අපිව අමාරුවේ දාන්න එහෙම අදහසින් කෙනෙක් අපිව චාටු කරන්න අපි ගැන ගුණ වර්ණනා කරන්න පුළුවන්. මෙන්න මේ තැන්වලදී අපි හුඟා සැලකිලිමත් වෙන ඕන මොන අදහසින්ද මේක නැත්තම් මේක කියන්නේ කියලා. සා කෙනෙක් ගැන තීරණ ගන්න අපි ඉක්මන් වෙන හොඳ නැහැ. කෙනෙක් ගැන විශ්වාස කිරීමේදී හුඟා සැලකිලිමත් වෙන්නට ඕන. කාලයක් ඇතුළු කරලා එයාලගේ ක්‍රියාකලාපත් එක්ක පුද්ගලයන් තීරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නොවුනොත් ඇතැම් විට අපි මේ මහන්සියෙන් වසර ගාන 30 ගොඩනගා ගන්නා වූ අධ්‍යාපන ඉලක්ක සාර්ථකත්වයන් ඇතැම් විට අපද යන්නට පුළුවන්. මොකද අසත්පුරුෂයන් හුඟක් බහුලයි මේ සමාජයේ. සත්පුරුෂයන් අමාරු දාන සමාජයක් මේ ලෝකෙම තියෙනවා. ඉතින් ඒ ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. මේ ගුණ ඉතාම වැදගත්. සංයතස්සච ධම්ම ජීවිනෝ සංයත සංවර සීලී බව. ඒ කියන්නේ කායික වාචික සංවර ඉතාම වැදගත්. ධම්ම ජීවිනෝ ධර්මයට අනුව ජීවත් වීම. ධර්මයට අනුව කියන්නේ නිතරම ආරස්සංග මාර්ගයේ තමන් ඉනවාද කියලා බලන්න ඕන. සමාධිත්‍ය තියෙන කෙනා නිතර සම්මා සංකල්පවලින් ඉන්නේ. නිතර මෛත්‍රියෙන් ඉන්නේ. සම්මා වාචාව නිතර සම්මා යහපත් වචන කතා කරනවා. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම මේවකින් වෙන් වෙනවා. සම්මා කම්මන්ත ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාමසේවණයෙන් වෙන් වෙනවා. සම්මා ආජීවය දිවි පැවැත්ම සඳහා ඔහු කරන්නේ නිතරම ධාර්මික ක්‍රියාවක්. සමාජීවය කියන්නේ මේක සම්මා වායාම යහපත් උත්සාහය අකුසලෙ මෙදෙන්නත් කුසලෙ දිනු කරගන්න තියෙන උත්සාහය. සම්මා වායාමේ සම්මා සතිය තමන්ගේ සිත කය ගැන නිතර අවධානයෙන් ඉන්නවා. සම්මා සමාධිය තමන් කරපු කුසල දහම් අනුව හොඳ කුසල සිතුවිල්ලක එක අරමුණක වැඩි වේලාවක් තියාගෙන තමන් දක්ෂ වෙනවා. එතකොට මෙන්න මේ අරහත්ක මාර්ගයේ නිතර නිතර සිහිපත් කරන් තමන්ගේ අතින් වරදක් වෙනකොටම බලන්න බොරුවක් කියවුණොත් එම් බලන සම්මා වාක්‍යය මගෙන් කඩවුණා මම ඉක්මනට ඒක නිවැරදි කරගන්නවා. මට අදැහැමි රැකියාවකට යන්න අවස්ථාවක් තිබුණොත් මම දැනගන්න ඕන මම මේක ධර්මික නෑ. මම වගේ සමාධිත්වයෙන් ඉන්න කෙනෙකුට මේක කර්මය මම විශ්වාස කරනවා මම මේ මට්ටමට යන්න හොඳ නෑ කියලා. ඇතැම්මිට වැඩි වැටුපක් ලැබුණත් අපි එතෙන්ට යන්නේ අපි එන් ඉවත් වෙනවා. ඇතැම්මිට සොරකමක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ කවදාත් එහෙම කරන්නේ නෑ. එහෙම බැරි වෙලාවක් හේතුවක් ලැබුණොත් තමන් දන්නවා තමන්ගේ දැම්මේ සම්මා කම්මන්තයට මේක ගැලපෙන්නේ නැහැ තමන් අයින් වෙනවා කියලා. තමන්ගේ හිතට කේන්තියක් ආවොත් ආපහු ගම දන්නවා සම්මා සංකල්පේ මේක ගැලපෙන්නේ නැහැ. මම දැන් ආරස්ඨංග මාර්ගෙන් ඉවත් වෙන්න යන්නේ මම ඉක්මනටම ආයෙන්න ඕන කියලා. එතකොට මේ ආරස්ඨංග මාර්ගයේ තියෙන අංගාට තමයි අපේ මග නොමග තේරුම් ගන්න තියෙන මගහසර විවර කළ දෙන මාවත. මේකෙන් අපට නිතරම හිතන්න පුළුවන් තමන් නිවැරදි මාර්ගයක ඉන්නවද කියලා. තමන්ටම තමන් ගැන නිතර පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ධම්ම ජීවිනෝ කියන්නේ මේකයි ධහමට අනුව ජීවත් වීම. අප්‍රමාදීව වැඩ කරන්න ඕන. අප්‍රමාදීව වැඩ කරන්නවා කියන්නේ ඇත්තෙම හුඟක් වැඩ කිරීමම නෙවෙයි. දැන් කාලේ හුඟක් දෙනා බොහෝ වැඩ කරන අය ඉන්නේ. දවසේ පැය වැඩිපුර ගාණක් වැඩ කරන අය ලෝකේ ඉන්නවා. නමුත් බුදුහාඳුරගේ ශ්‍රාවකයන් විදියට අපි බලන්නට ඕන අපි කරන වැඩ වලින් කොච්චරනම් ලෝකෙට යහපත වෙනවද? අන්න එකෙන් තමයි බලන්නේ අපි සාර්ථකවද කියන එක. දැන් පුතාලා නිතරම බුද්ධ පූජාව තියෙනවනේ. බුදුහාඳුර වෙනුවෙන් පහනක් පත්තු කරනවා. පැන් විදුරක් පූජා කරනවා. දැන් ඔබට ඕක පූජා කළා ඔබට පිනක් කරගන්න පුළුවන්. හැබැයි ඔබ වඩාත්ම බුද්ධිමත් නම් ඕකේ ඵලය වැඩි කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඔබ පහන පත්තු කරනකොටම හිතන මේ පහන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට පූජෝපහාරයක් වේවා. මේ ප්‍රඥාලෝකයෙන් මේ ආලෝකයේ බලයෙන් මට නුවණ පෑදේවා. මගේ බුද්ධිය දියුණු වේවා. මට ඒ සඳහා පරිසරය සකස් වේවා. ඒ වගේම මේ මොහොතේ ලෝකේ නොඑක් තැන්වල ඉපදෙලා ඉන්නවා අන්ධකාරයෙන් ඉන සත්‍යයන් අප්‍රමාණව ඉන්නවා. අන්නේ අන්ධකාරයෙන් ඉන සත්‍යයන්ට මේ පහනේ ආලෝකයෙන් ආලෝකය ලැබේවා කියලා අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ පහන් ආලෝකයෙන් ලෝකේ අන්ධකාරයෙන් යම්තාක් සත්‍යයන් ඉන්නවනම් ඒ සත්‍යයන් මේ ආලෝකයේ පිහිටෙන් ආලෝකය ලබත්වා සැනසීමට පත්වෙත්වා කියලා ඒ සත්‍යයන්ට අනුමෝදන් කරන්න පුළුවන්. බලන්න මේ පහන පත්තු කිරීමෙන් අපට කොච්චර දුරක් යන්න පුළුවන්දනේ. ඊළඟට බලන්න ඔබ පැන් වේදුරා පූජා කරනකොට ඔබට ඒක ඕනම් පූජා කළා මං බුදුහාඳුරු වෙනුවෙන් බුදු පූජා පැවැත්වුවා කියලා සාදු කියලා අනුමෝදන් කරලා නැගිටලා යන්න පුළුවන්. හැබැයි පුතාලට පුළුවන් ඒ පැන් වේදුර අරන් යන ගමන්ම ප්‍රාර්ථනාවක් කරන්න මේ පැන් වේදුර බුදුහාඳුරන්ට පූජා වේවා. ලෝකේ නොයෙක් ආත්ම භාවල සාපිපාසාවෙන් ඉන්න සත්‍යයන් ඉන්නවා. අප්‍රමාණ සත්‍යයන් ගණන් කරන්න බැරි තරම් සත්‍යයන් පිරිසක් විවිධ ආත්ම භාවල සාපිපාසාවලින් ඉන්නවා. ඉතින් ඔබට ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ පිනේ බලෙන් ඒ සියලුම සත්‍යෝ මේ පින දැක අනුමෝදන්ව ඒ අය ආහාර පාන ලබත්වා සාපිපාසා දුරු කරගනිත්වා කියලා ඒ සත්‍යයන්ට ඒක අනුමෝදන් කරන්න පුළුවන්. බලන්න මම මේ උදාහරණ කීපයක් කිව්වේ. එනිසා අපි කරන ක්‍රියාවක වටිනාකම තීරණය වන්නේ එයින් කොයිතරම් පිරිසකට යහපත වෙනවාද කියන කාරණේ මත. ඒ යහපතත් මේ ජීවිතේ විතරක් නෙවෙයි සසර ජීවිතේ කොච්චර ප්‍රයෝජනවත් වෙනවාද කියන කාරණේ මත. ඒ වගේමයි ඔබට යහළුවන්ට ඔබ උදව් කරන කොයි වෙලේ. ඒ යහළුවන්ට ඔබ බඩු භාණ්ඩ වලින් උදව් කරනවා, ආහාර පාන වලින්, පාසල උපකරණ වලින් ඔබ උදව් කරන අපි දන්නවා. නමුත් ඊටත් වඩා වටිනේ යහළුවන්ට අපට නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් නම් කර්මය ගැන විස්තර කළ දීලා, චතුරාර්ය සත්‍ය ගැන විස්තර කළ දීලා, අනේ දානේ තමයි ධර්ම දානේ තමයි උතුම් දානේ බවට පත් වෙන්නේ. එතකොට ඔබට අධ්‍යාපනයෙන් දිනු වෙලා හොඳ නිෂ්පාදනයක් ඉදිරිපත් කළා, හොඳ වෛද්‍ය උපකරණයක් සොයාගෙන නැත්නම් මිනිසුන්ගේ පහසුව සඳහා යම්කිසි ඩිවයිස් එකක්, යම්කිසි යන්ත්‍රයක් උපකරණයක් නිෂ්පාදනය කළා ලෝකයේ බොහෝ දෙනෙකුට යහපත කරන්න පුළුවන්. ඒ වගේම මේ ධර්මයේ ලෝකයේ බොහෝ කලක් ගෙන යනට ඔබට යම්කිසි විදියක ක්‍රමශිල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒක ලෝකෙට දුන්නොත් තව මේ ධර්මය වසර දහස් ගාණක් ඉදිරියට ගෙන යනට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ. එනිසා ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියන්නේ මෙන්න මේක. ඉතින් ඒ විදිහට අපිට ලෝකයට අපි යහපත සිද්ධ කරන ගමන් අපිත් අපේ ජීවිතයේ ප්‍රඥාව ඉහළටම දිනු කරගන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. බුදුහාම දේශනා කළේ ප්‍රඥාවේ වටිනාකම. පඤ්ඤා නරණං රතණං කියලා දේශනා කළා. මිනිසුන්ට තියෙන උතුම්ම රත්නයේ මැණික ප්‍රඥාව කියලා. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි ජීවිතේ සෝබමාන වෙන්නේ කියලා දේශනා කළා. නත්ති පඤ්ඤා සම ආභා කියලා දේශනා කළා. ප්‍රඥාව සමාන ආලෝකයක් නෑ කියලා දේශනා කළා. එතකොට අපේ ජීවිතය කොයිතරම් දුරට සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වෙන සාධකය සංදිස්ථානය තමයි, නැත්තම් ටර්නින් පොයින්ට් එක තමයි මේ ප්‍රඥාවද අවිද්‍යාවද කියන කාරණේ. මෙන්න මෙතනින් තමයි අපි සම්බුද්ධ ශාසනයෙන් කොච්චර ප්‍රයෝජන ගත්තාද කියන එක තීරණය කෙරෙන්නේ. ඇසට රූපයක් පේනකොටම බලන්න දැන් ඇත්තටම මොකද වෙන්නේ කියලා. දැන් ඔබ මා දිහා බලාගෙන ඉන්නේ. දැන් ඔබට මේ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා පේනවා. දැන් ඔබට හිතෙන බොහෝ විට මේ දැන් බණ කියන හාමුදුරුව අපට පේන්නේ කියලා නේ. ඇසට වර්ණ රූප එනවා. නමුත් මේ හාමුදුරුව හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ ඇසින් නෙවෙයි, චක්කු විඤ්ඤාණයෙන් නෙවෙයි. හඳුනා ගන්නේ මනෝ විඤ්ඤාණයෙන්. මනෝ විඤ්ඤාණයෙන් හඳුනා ගන්න විතරක් නෙවෙයි, මනෝ විඤ්ඤාණය දිගට යන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිසා එතනම නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ ඔබට ඇතැමෙන මේ අහන වචනයක් ඔස්සේ සිත ඊළඟ සිතුවිල්ල හට ගන්නවා. එතකොට අපේ ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, කයට පහසක්, සිතට අරමුණක්, මේ ඉන්ද්‍රිය වලින් අරමුණක් එනකොටම අපි දක්ෂ වෙන්න ඕන. ඒකේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා මේ මා මේක දකින්නේ මනසින් කියලා දකින්නට දක්ෂ වෙන්නට ඕන. අන්නේ මනසත් දිගට තියෙන එකක් නෙවෙයි. කහුත්වා සම්බුතං හුත්වා නබවිසති පෙරණොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න දක්ෂ වෙන්නට ඕන. අන්නේ එහෙම දැක්කොත් අපේ හිත බාහිර රූපය තුල බැසගන්නේ රූපේ නිරුද්ධ වීම දකිනවා. අපි අභ්‍යන්තරේ පැත්තේ තමයි කොවිලෙත් තියෙන්නේ. එතකොට නිතරම බලන්න තමන් දවසට හේතු වෙන කරුණු වලින් නිතර අවධානයෙන් ඉන්න තමන් වැඩිපුර ඉන්නේ ප්‍රඥාවෙන්ද තමයි ඉන්නේ අවිද්‍යාවෙන්ද කියලා බලන්න. හැබැයි මේකෙන් කියන්නේ ඔබ මෙහෙම ප්‍රඥාවෙන් ඉන්නකොට ඔබ යම් කිසි පොතක කරුණක් බලනකොට ගුරුවරයෙකු ගන්නනකොට ඒ ගැන අවධානයෙන් ඉන්නේ නැහැ කියන කාරණේ නෙවෙයි මේ යන්නේ. ඔබට ඒ ගැන හිතන්නත් පුළුවන්. හැබැයි ඔබ දක්ෂ වෙන්නට ඕන මේ ගැන හිතනකොට මා හිතන්නේ මනසින් අර රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙකයි මා මේ හිතන්නේ කියලා දැනගන්නට ඕන. ඊටම සරල උදාහරණයක් කිව්වොත් දැන් පොතාලේ යනෝනේ කණ්ණාඩි ළඟට මිරර් එක ළඟට කැඩපත ළඟට දැනුත් පොතාලේ එතන ගිහිලානේ ආවෙනේ. දැන් පොතාලේ දන්නවා කොණ්ඩේ හොඳට පීරලා තියෙන ඇඳුමත් බොහොම ලස්සනයි කියලා දන්නවා. හැබැයි ඔබ හිතනවද දැන් ඒ දැකපු කණ්ණාඩියේ පින්තූරේ තාමත් තියෙයි කියලා? ඔබ දන්නවා ඒක දැන් එතන නිරුද්ධ වෙලා ඔබ එනවත් එක මෙතන ඉවත් වෙලා කියලා නේ. හැබැයි ඒ විදිහටම සිහි කරන්න බලන්න තමන්ගේ ඉස්කෝලේ. අප්පච්චිව සිහි කරන්න බලන්න. පූස් පැටව සිහි කරන්න බලන්න. ඒ සිහි කරන කොටත් ඔබට අරමම හිතෙනවද? ඒ රූපේ නිරුද්ධ වෙලා දැන් මේ මනසින් මං සිහි කරන්නේ කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ නේ. ඔව් ඇත්ත කියන පුතාල බොහොම හොඳයි. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන අර කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලපු රූපේ නිරුද්ධුනා වගේම දැන් ඔබ පූස ගැන හිතනකොට, අපච්චි ගැන හිතනකොට, නැත්නම් පුතාලගේ ස්වාමීන් වහන්සේ ගැන හිතනකොට, ඒ සිතන සිතවිල්ල හිතනකොට හිතන්නේ ඒ දකින්නේ ඇසින් නෙවෙයි, දැන් මේ මනසින් දකින්නේ කියලා දකින්න දක්ෂ වෙන්නට ඕන. අතීතයේ දෙයක් විතරක් නෙවෙයි, දැන් ඔබ මේ ඉදිරිපස්ස දකින්න රූපේ දකින්නකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ මනසින් දකින්නේ කියන එක. මෙන්න මේක දකින්වත් එක්කම අපට ඇත්තෙම අපේ ලෝභ දේශ අඩු වෙනවා. ලෝභ දේශ අඩු වෙන විතරක් නෙවෙයි අපි ඉන්නේනම දුකෙන් නිදහස් වෙනවා. අපට බාහිර කෙනෙක්ගේ පාලනයෙන් අපි නිදහස් වෙනවා. බාහිර කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ අපට දුකක් ගෙන දෙන්නට. ඒතකොට අපේ ජීවිතයේහි ස්වර්ණමය අවධිය කියලා කියන්නේ, ස්වර්ණමය කාලපරාසය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් දකින වේලාව වැඩි කිරීම. හැබැයි ඔබ අධර්මමත් වෙන්න එපා. දැන් මේක දකින්න ගියොත් ඉතින් ඉගෙනගෙන වැඩක් නැහැ, මෙච්චර ඉගෙන ගත්තත් මෙතෙන්ට එන්න ඕනේ කියලා එහෙම ඉක්මන් වෙන්න එපා. මේක ඔබ ඉගෙනගෙන ඔබ අධ්‍යාපනය ලබලා ඔබ අධ්‍යාපනය ඔස්සේ ලෝකෙට මේ ධහම ගෙන යන්නට ඕන. ඔබ ආද අධ්‍යාපනය නොලබලා මේ දර්ශන විතරක් ඇති කියලා ආවොත් ඇතැම් විට ඔබට දුරගමනක් යන්න බෑ. ඔබ මේ ධහමෙන් පෝෂණය වෙන විතරක් නෙවෙයි, ඔබේ අධ්‍යාපන සුදුසුකම් වලින්, භාෂා ඥාණයෙන්, විවිධ කුසලතා වලින් මේ ධහම ඔබ ලෝකෙට අරන් යන්නත් ඕන. ඒ වගේම ඔබට මේ කාලේ අම්මා තාත්තා සතුටු කරන්න පුළුවන් දේ තමයි අධ්‍යාපනය ලැබීම. ඒ නිසා කිසියම් මට්ටමක් එනකන් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට ඕන. ඒක අපේ මාන්නය වැඩි කරගන්නටවත් නැත්නම් සල්ලි හම්බ කරන්නටවත් කරන දයක් විතරක් නෙවෙයි. අපිට ලෝකයට වැඩිපුරම සේවයක් කරන්න ලැබෙන්නේ අපි අධ්‍යාපනය ලැබපු පමණට. අපිට ලෝකේ හුඟා දුර යන්න පුළුවන්. අපි යන්නේ නිකන් නෙවෙයි, මේ ධර්මයත් අරගෙන යන ගමනේදී මේ ලැබෙන අධ්‍යාපනය, භාෂා ඥානය, ඒ වගේම තාක්ෂණික දැනුම, විවිධ කුසලතා මේ සියල්ලක්ම අපට වැදගත් වෙනවා මේ දහම් පණිවිඩය ලෝකෙට ගෙන යනට. ඒ වගේම අපට ලෝකයට සැබැලෙසම මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ අපි ලබන අධ්‍යාපනයත් එක්ක. ඒ නිසා අධ්‍යාපනය ගැන අපි හුඟක් විශ්වාසය තියන්නට ඕන. ඇත්තෙම ಭಾರತೀಯ හින්දු සමාජයේ කියන කාරණයක් තියෙනවා. ඒක බෞද්ධ මතයක්ම නෙවෙයි, ඇත්තෙම බෞද්ධ මතයට විරුද්ධත් නැහැ ඒක. එයාලා හොඳ අදහසක් කියනවා ශ්ලෝකෙකින් කියනවා. අජරාමරවත් ප්‍රඥෝ විද්‍යා මරසංස චින්තයේ ගෘහේතිව කේසේසු මෘතුනා ධර්මමාචරිත කියලා. ඒකේ තේරුම තමයි අජරාමරවත් ප්‍රඥෝ විද්‍යා මරසංස චින්තයේ විද්‍යාව ලැබනකොට ධනෙ උපයනකොට නොමරණ කෙනෙක් වගේ හිතන්න ඕන කියලා. එතකොට ඉගෙන ගන්නකොට මැරෙනවා කියන එක හිතන්න හොඳ නැහැ. හැබැයි අනිත් පැත්තෙන් ගෘහේතිව කේසේසු මෘත්‍තිනා ධර්මමාචරේ මරුවා විසින් සකෙස් වලින් අල්ලා ගන්න ලද්ද කුසේ ධර්මය හැසිරෙන්නත් ඕන කියලා. මේක ලොකු අදහසක් තියෙනවා. ඒ නිසා ඉගෙන ගන්නකොට පොත්පත් පාඩම් කරනකොට මරණය ගැන හිතන අවශ්‍ය නැහැ ඇත්තෙම. එතකොට එතෙන්දී තමන් ඒ විභාග ඉලක්ක කරගෙන ඒක උපරිම කරන්නට ඕන. හැබැයි ඒ කටයුතු නිම කරාට පස්සේ තමා දන්නවා මරණ සතිය වැඩුවත් කමන්නේ. ඔබ හලති ලෝකයේ ඉහෙළම දක්ෂ අය ලෝකෙට සේවය කරපු සමහර අය ඇතැම් විට ජීවිතේ වැඩිපුරම මරණ සතිය පුහුණු කරපු අය. ස්ටීව් ජොබ්ස් වැනි අය උගාක්ම මරණ සතිය පුහුණු කළා. ඒ අය ලෝකෙට විශිෂ්ට නිර්මාණයක් ඉදිරිපත් කළා ඒ මරණ සතියත් තුළ ඉඳිමින්. නමුත් ඔහු ඒ ක්‍රියාත්මක කරද්දී අධ්‍යාපනය ලබද්දී ඒ නිෂ්පාදනය කරද්දී ඔහු උපරිම ලෙස ඒකට කැප වෙලා කටයුතු කළා. එනිසා මේ අංශ දෙකෙන් අපි ඉදිරියට යන්නට දක්ෂ වෙන්නට ඕන. ඉතින් අවසාන වශයෙන් අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් කොතෙක් දුරට තමා ජීවත් වෙනවද කියන කාරණේ මත. එහැට රූපයක් පේනකොට අපි මේ ඉන්නේ නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව අවබෝධයෙන්ද නැත්නම් ඒ නිරුද්ධ වෙච්ච රූපේ ඇත්ත දෙයක් කරගෙන ඒක සත්‍ය කරගෙන රාග දේශ තුලින්ද තමන් ඉන්නේ කියන එක ගැන තමා සැලකිලිමත් වෙන්නට ඕන. මෙන්න මේත් එක්කම තමාගේ ජීවිතයට ලොකු ශක්තියක් ලැබෙනවා. මේ ආධ්‍යාත්මික ගමන මගෙත් පුළුවන් තරම් දුරට ඉදිරියට යන්නට ඕන. තමා ලබන මේ අධ්‍යාපනික දියුණුව ඒ ප්‍රඥාව ලෝකෙට ලබා දෙන්නට උපකාර කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. මෑත කාලේ විශේෂ සබ්ජෙක්ට් එකක් ලෝකෙ ඉදිරිපත් වෙලා තියෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. දැන් මේ ධම්මපදයේ සඳහන් වෙන මේ ගාථාවෙහි ඇතුළත් වෙන අංග මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන සබ්ජෙක්ට් එක තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ප්‍රොෆෙසර් ඩැනියල් ගෝල්මන් කියලා මනෝ විද්‍යාඥයෙක් මේ මතවාදය බටහිරට ඉදිරිපත් කළා. ඔහු ඉදිරිපත් කරනවා සැබෑ ලෙසම හොඳ පර්සනලිටිය තියෙන කෙනෙක්ගේ ලක්ෂණ මොනවද කියලා. දැන් මේට වසර 40කට 50කට කලින් ඇතැම් විට අවුරුදු 60 70කට කලින් කෙනෙක්ගේ බැලුවේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක කියලා. දැන් අපේ විදිහට ගන්නවා නම් ඉසඩි ස්ක්වයර් එක තමයි බැලුවේ කාලේ. එහෙම බලාගෙන ඇවිල්ලා ඊට පස්සේ තීරණය කළා ඊට වඩා ඒගොල්ලන් සැලකුවේ IQ එක. ඉමෝෂනල් කෝෂන් කියන එක. බුද්ධි සාපලිතාවය කියලා. එහෙම ඇවිල්ලා වර්තමානයේ බලන්නේ ඒ දෙකටම වඩා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක. සංවේදනික බුද්ධිය කියලා අපි කියනවා. මෙන්න මෙහි අංග පහක් ඔහු විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි self awareness, self discipline, inner motivation, empathy and social skills කියලා. මෙන්න මේ පහ තමයි අද බටහිර ලෝකයේ බොහෝ දෙනා ළඟා වෙනට උත්සාහ කරන ඉලක්ක. මොනවද? self awareness. self awareness කියවම ඔබට තේරුම් ගන්නට පුළුවන්. ස්වයං අවධානය. අපිට මේකම තමයි අපි ගන්නෙ mindfulness කියලා. self awareness. ඊළඟට self regulation. ආත්ම සංයමය. එතකොට ආත්ම අවධානය, ආත්ම සංයමය, self discipline මේක තමයි අපේ සීලය කියලා කියන්නේ. සංයතසච්ච කියලා මේ ගාථාවෙන් කියන්නේ මේකමයි. ඊට පස්සේ ඉන මොටිවේෂන් අප්‍රමාදය කියන එක. අභ්‍යන්තර අභිප්‍රේරණය කියන එක. ඊළඟට එම්පති කියන එක. එම්පති කියලා කියන්නේ සංවේදනය කියන එක. නැත්නම් සහකම්පනය කියන එක. ඒකත් අවශ්‍ය වෙනවා කෙනෙක්ගේ දියුණුව සඳහා. ඊළඟට සෝෂල් ස්කිල්ස් කියන එක. නැත්නම් කොමියුනිකේෂන් ස්කිල්ස් කියන එක. සමාජ කුසලතා කියන එක. ඒක අතකින් සාක්ෂරතාවය, භාෂා ඥානය, පුද්ගලයන් ඇසුරු කිරීමේදී ඇසුරු කළ යුතු ආකාරය. මෙන්න මේ ලක්ෂණ පහම මේ ගාථාව තුළ අපට දක්නට ලැබෙන විවිධ වචන වලින්. ඉතින් බලන්න මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන සබ්ජෙක්ට් එක මුළු ලෝකෙම ව්‍යාප්ත වෙද්දී අපි බලන්න බෞද්ධයන් වශයෙන් අපි කොච්චර ශක්තිමත්ද කියලා. ධම්මපදයේ කියන මේ එකම කුඩා ග්‍රන්ථයක ගාථාවකින් මේ මුළු දර්ශනයක් ඉදිරිපත් කරනවා. එනිසා අපි කොච්චර ඉදිරියෙන් එනවාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එනිසා මෙන්න මේ ලක්ෂණ පහෙන් ඉදිරියට යනවා කියලා කියන්නේ ඇත්තටම අපි ධම්මපදයේ මේ උත්තානවතෝ ගාථාව තුළ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ විතරක් නෙමෙයි මීටත් වඩා ඉදිරියට ගිහිල්ලා නිපක කියන ගුණය නිසම්මකාරිනෝ කියන ගුණයත් අපට එනවා, ප්‍රඥාවත් එනවා. ඒ නිසා සතිය විතරක් නෙවෙයි, මහන්සියෙන් වැඩ කිරීම විතරක් නෙවෙයි, සාකම්පණය මෛත්‍රී විතරක් නෙවෙයි, කරුණාව විතරක් නෙවෙයි, අප්‍රමාදීව වැඩ කිරීම විතරක් නෙවෙයි. ඒ හැම දෙයක්ම බුද්ධියෙන් පෝෂණය වෙන්නට ඕන, බුද්ධියෙන් බබලන්නට ඕන. ඒ නිසා බුදුදහමේ සඳහන් වන ආකාරයට ප්‍රඥාව තියෙනවා නම් ඒ ප්‍රඥාව තියෙන තැනදී මේ සියලුම ගුණාංග තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් ඔහු ළඟ අනිත් ගුණාංග ටික ඔක්කොම තියෙන බුද්ධාම හැටියට එකයි ඕනේ. දර්ශන සම්පත්තිය, ප්‍රඥාව, සම්මා දිට්ඨිය, ඥානය, ආලෝකය, විද්‍යාවාදී වචන වලින් කියන සම්මා දිට්ඨිය තිබුණු පමණට අනිත් ලක්ෂණ ටික ඔක්කොම ඔහුගේ තියෙනවා. සම්මා දිට්ඨි පුරේජවන් කියන්නේ ඒකයි. හැම ගුණාංගයකම පෙරමුණ සම්මා දිට්ඨිය කියන එක. ඒ නිසා සම්මා දිට්ඨියෙන් කම්මස්සකතා සම්මා දිට්ඨියත් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයත් මේ දෙක තියෙනවා නම් අපට ආයි නැති ගුණාංගයක් අපි ළඟ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සම්මා දිට්ඨිය යුක්ත කෙනාගේ ළඟ සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙන වේ තමයි කරණීමෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික. සක්කෝ උජුච සූජුච සූචෝච සම්මුද අනතිමාන ආදී වශයෙන් ගුණ 14ක් තියෙනවා. අවසාන ගුණාංගයේ 15 වෙනි ගුණාංගයේ විදිහට තියෙනවා නචකුද්දං සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදේයෝ. නුවණ සංවිසි නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකර ඉන්නට තමයි දක්ෂ වෙනවා. එතකොට අමුතුවෙන් පංචශීලය ගැන කියන දෙයක් නැහැ. නැත්තම් වසල සූත්‍රේන කරුණු වලින් වැළකෙන්න ඕන කියලා අමුතුවෙන් කියන දෙයක් නැහැ. පරාභව සූත්‍රයේ තියෙන කරුණු කරන්න එපා කියලා අමුතුවෙන් උනන්දු කරවන්න ඕනේ නැහැ. එතකොට සම්මා දිට්ඨිය හරියට දර්ශන සම්පatti ලැබුණා නම් ඔහුගේ ළඟ සීලම ගුණාංග තියෙනවා. ඔහු කරන සීලම දේවල් ලෝකේ බොහෝ දෙනාට අර්ථවත් වෙන දයක් ඔහු නිතරම කරනවා. ඔහුගේ ජීවිතයේ හැම වෙලාවෙම ඔහු අවිද්‍යාව දුරු කරන මාවතේ ඉන්නේ. ඔහු තබන හැම පියවරක්ම මෛත්‍රියෙන් යුක්තව, සිහියෙන් යුක්තව, ප්‍රඥාව කරා ගමන් කරන ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ ජීවිතයේ ඉදිරියට යන්නට තමයි ඇත්තටම අපි මේ වැනි කාලයක මනුස්ස ලෝකෙහි විශේෂයෙන්ම සැදැහැවත් දෙමව්පියන්ගේ දරුවෝ වෙලා පිපදුනේ මෙන්න මේ ආධ්‍යාත්ම ගමන ඉදිරියට යන්නට. ඉතින් මං හිතන්නේ පුතාල දෙන්නට මේ ගමනේ ලොකු දුරක් යන්නට ඔබට සියලුම පහසුකම්, සියලුම වටාපිටාව, සියලුම සාධක සකස් වෙලා තියෙනවා. ඒ නිසා ලෝකයට ලොකු දෙයක් කරන්නට ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඉතින් අන්න ඒ දේ කරන්නට ඔබට මේ උපන්දින දවසේදී ආශිර්වාදය, ශක්තිය ලැබේවා කියලා අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. මෙන්න මේ ගමන මග යනකොට එක අතකින් අපි මනුස්ස ලෝකයේ මිනිසුන් ලෙස අපි ගුණධම් පෝෂණය කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙත් ඉක්මවල ගිහිල්ලා දෙවියන් වශයෙන් තියෙන දෙවියන්ගේ තියෙන ගුණාංග ටිකත් අපි දිනු කරගන්නට ඕන. දෙවියන් කියන මනුස්සත්වයටත් වඩා ඉහළට ගුණාංග දිනු කරපු අය, රාග ද්වේෂ විශේෂයෙන් ද්වේෂය දුරු කරපු අය, පරිත්‍යාගශීලීත්වයේ පුහුණු කරපු අය, දෙමව්පියන් සලකපු අය, ඒ විදිහට අපට ගුණාංග ටික දිනු කරගන්න පුළුවන් නම් මනුස්ස ලෝකෙම අපිට දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. ඒ පහසුකම් ටික දැන් මනුස්ස ලෝකයේ ඉන්නකොට අපි ආහාර පාන සඳහා ලොකු ප්‍රමාණයක් අපි ආහාරයේ ශරීරයට ගන්නවා. දිව්‍ය ලෝක මට්ටමට යනකොට ආහාර ටිකයි ගන්නෙ. ඒ ආහාරවල ඕජා ගුණය විතරයි ගන්නෙ. බ්‍රහ්ම ලෝකයට යනකොට ඒ ආහාර කිසිම දෙයක් භෞතික දෙයක් ගන්න නැහැ. ඔහු ඒ ධානා සුවේම විඳීමෙන් කාලය ගත කරනවා. ඒ නිසා ආහාරයේ සියුම් බවත් එක්ක රූපවල සියුම් බව ටිකෙන් ටික වර්ධනය වීමත් තමයි දිව්‍ය ලෝක මට්ටමේදී වෙන්නේ. පහසු කන් ටික තමයි කැමති වෙන වෙලාවට තමන්ට ලැබෙනවා, ඉදිරිපිට පහළ වෙනවා. ඊළඟ කාරණය තමයි පුතාලහපු කාරණේ ධ්‍යාන පිළිබඳව. ඉතින් ධ්‍යාන කියන්නේ විශේෂයෙන් අභිඥා ගැන, ඉරිදි බල ගැන ඔබ ඇහුවේ. ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන හතර ලබාගෙන පංච නීවරණ දුරු කරලා ඒ ධ්‍යාන හතරෙන් ඉහළට ගියාට පස්සේ ඉදිවිද ඥාන, දිබචක්කු ඥාන, දිබසෝත ඥානේ, පරිචිත විඥානය මේ වගේ ඥානයන් ගැන අභිඥා විදියට ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒක නීවරණ දුරු කිරීමෙන් විශේෂයෙන් හතරවෙනි ධ්‍යානයේ දක්වා හිත දිනු කරලා ඊට පස්සේ තමන් කැමති විදියට අභිඥා දිනු කිරීමේ අවස්ථාව ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එක එක අතකින් ධර්මඥානය, මේ ආත්මභාවයේ තියෙන උත්සාහය, සසර දිනු කළා වූ ගුණධම් වල ආනිසංස විශේෂයෙන් කසින භවනාදිය, සසරේදී දිනු කළ තිබීම ආදී කරුණු තමන්ට උපකාරී වෙනවා. ඒ ධ්‍යාන අභිඥා අතරින් ඉහළම ධ්‍යාන අභිඥා ලබාගත් උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඔබහල තියෙන ඥාන 73ක් පිළිබඳව තෙසත්ත ඥාන කියලා. ඒ තෙසත්ත ඥානවලින් ඥාන 6ක් බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වෙච්ච අභිඥා, ඉරිදි බල. ඒ තමයි ආසියානුසේ ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, යමක මහා ප්‍රාතිහාර ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ, සම්බන්ධ්‍යුත ඥානෙ, අනාවරණ ඥානෙ. මේ ඥාන අතරුණත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පාවිච්චි කරපු ඥානයක් තියෙනවා. ඒ තමයි යමක මහා ප්‍රාතිහාර ඥානය කියන එක. මාන්නය දුරු කරන්න අමාරු, දමනය කරන්න ඉතාම අමාරු පුද්ගලයන් දමනය කරන්න පාවිච්චි කරපු අභිඥාවක් තමයි යමක මහා ප්‍රාතිහාරය කියලා කියන්නේ. ශරීරයේ එක පිට ගිනි කඳත් දිය කඳත් විහිදුවමින් සිදු කරන සුවිශේෂ වූ අභිඥාව ඉර්ධි බලය. ඉතින් මේ බුදුවරයෙකුට පමණක් ආවේනික වෙච්ච මේ සුවිශේෂී අභිඥාව ඉර්ධි බලය බුදුරජාන් වහන්සේ පෙන්න පවස්ථා තියෙනවා. හැබැයි ඒ වුණත් බුදුහාඳුර අවසාන වශයෙන් විශ්වාසය තිබ්බේ මේ ඉර්ධි ප්‍රාතිහාරය පිළිබඳව නෙවෙයි, දේශනා ප්‍රාතිහාරය පිළිබඳව. ඉර්ධි ප්‍රාතිහාරයෙන් පුද්ගලයන් දමනය කළා, ඊළඟට ඉතුරු ටික දමනය කළේ දේශනා ප්‍රාතිහාරයෙන්. චතුරාර්ය සත්‍ය, පටිසම්පාදය, හේතුඵල දහම, නැත්නම් පංචස්කන්ධය ආදී විග්‍රහයන් සිද්ධ කරලා ඒ තුළින් තමයි කෙලෙස් දුරු කරන, විශේෂයෙන් අවිද්‍යාව දුරු කරන මාවත ඉදිරිපත් කළ තමයි පුද්ගලයන් සැබෑ ලෙසම උන්වහන්සේ දමනය කළේ. ඇයි ඒකට හේතුව? අභිඥා කියන එක බුදුහාමුදුරේ තරම් අගය කරපු දෙයක් නෙවෙයි. ඒක සමහර කෙනෙකුට වෙනත් අධ්‍යාත්ම මාර්ගවලට උනත් යොමු කරන්න පුළුවන්. අභිඥා ලැබුවා කියලාම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි අභිඥා ලැබීම තමන්ට සම්බුද්ධ ශාසනයට ලොකු සේවයක් කරන්න ලොකු උපකාරයක් වෙනවා. ලෝකෙට ලොකු යහපතක් කරන්න පුළුවන්කම තියෙන බුදුහාමරේ සඳහා උනන්දු කරපු අවස්ථා තියෙනවා. රහතන් වහන්සේලාත් ඒ උපයෝගය කරගෙන තියෙනවා. නමුත් ඒක අපි ප්‍රඥාවක් නොමැතිව, නියම සම්මාදිටියක් නොමැතිව ලබන අභිඥා ඇතැම් විට පිරිහෙනට හේතු වෙනවා. හොඳම උදාහරණය දේවදත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට අභිඥා තිබුණා. උන්වහන්සේට ඉදිවිද ඥාන ආදී ඥානයන් තිබුණා. මනෝමය කයන් නිර්මාණය කළා. විද සත්තුන්ගේ වෙස්යෙන් උන්වහන්සේ ඇල පුද්ගලයන් දමනය කළා. නමුත් එහෙම වුණත් උන්වහන්සේට මේ සම්බුද්ධ ශාසන නිසිපල නෙලාගන්න බැරි වුණා. සම්මාදිටියට පත්වනට නිසි ලෙස පුළුවන් කමක් ලැබුණේ නැහැ. දර්ශන සම්පatti ලබාගන්න බැරි වුණා. උන්වහන්සේට මාර්ගඵල නිවන නෙවෙයි ඇත්තෙම සුගතියවත් උන්වහන්සේට ලබාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. උන්වහන්සේ සියලගේම පිරිහිලා ගියා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ ලබන සියලුම දේවල් ධ්‍යාන අභිඥා සියලක්ම සම්මාදිටියෙන් අර්ථවත් වෙන්නට ඕන. ආරියසංග මාර්ගය තුල ඉඳගෙනයි මේ සියලක්ම අපි ලබන්නට ඕන. එහෙම ලැබුවොත් තමයි අභිඥාවම් සැබෑ ලෙසම ලෝකෙට යහපත සඳහා අපට යොදා ගන්නට පුළුවන්කම තියෙන ඉතින් ඒ සඳහා පැහැදිලි මාර්ගයක් බුදුදහම තුල ග්‍රන්ථවල විස්තර වෙනවා. අපිට ඉතින් ඒව දීර්ඝ වශයෙන් ඉඩක් ලැබුණ අවස්ථාවකදී සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරන වගේම අපට ඒව ජීවිතය තුල හැකිතාක් දුරට අපි පුහුණු කරන්නත් අපට අවස්ථාව කරගන්න පුළුවන් අපේ ජීවිත කාලය තුලදීම. මම හිතන්නේ සඳහා සියලුම පරිසරය අපට සකස් වෙලා තියෙනවා. අපි ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නත් ඕන. ඉතින් අද විශේෂයෙන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේ එන මේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මාසනි සම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝබි වඩති කියන මේ ගාථාව. උත්සාහයෙන් වැඩ කිරීම, සීහයෙන් යුක්ත වීම, නිවැරදි කර්මාන්ත, ස්ථානෝචිත ප්‍රඥාව, ඉන්ද්‍රිය සංවරය, දැහැමි දිවි පැවැත්ම, අප්‍රමාදී බව මෙන්න මේ ගුණාංග කෙනෙකු ළඟ තියෙනවා නම් ඔහු කීර්තිය දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. මිනිස්යන් අතර විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් අතරෙත්, ඒ වගේම ආර්ය පුද්ගලයන් අතරෙත්, බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අතරෙත් කීර්තියට පත් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගමන් මාර්ගයේහි ඔබටත් බොහෝ දුරක් යන්නට අද සිදකලාව මේ උතුම් ධර්ම ශ්‍රවණය පිණකම හේතු වාසනා වේවා. මේ රැස් කරගත් උතුම් පින අප නමින් මියගිය ඥාති උද අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දිල්වන් මෙත්වන් ආදරණීය පුතුණුවන් දෙපළට දෙවියන්ගේ දහමි ආරක්ෂාව ආශිර්වාද ලැබී අධ්‍යාපනයෙන් ඉදිරියට ගොස් ලෝකෙට සේවය කරන්නට, එකාතකින් තාක්ෂණික වශයෙන් භාෂාමය ඥානීය වශයෙන් ලෝකෙට දැනුම බෙදා දෙන අංශයෙන් දිනු වෙන වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ගෙන යන්නට ඔබට මේ උතුම් පින්කමත් ඔබ ලබන අධ්‍යාපනයත් ඔබට හේතු වාසනා වේවා. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉතින් මව්බිමෙන් බොහෝ දුරබැහැර ප්‍රදේශයක සිටියත් මේ අවස්ථාවේදී ඔබ වෙනුවෙන් මේ පින්කම කරන්නට අපට අවස්ථාව ලැබුණේ මේ සඳහා පාසුගම් සලසපු වේ පින්නතුන්ගේ අනුග්‍රහය නිසායි. විශේෂයෙන්ම ශානානායක කර්මාත්මා මේ සඳහා අවශ්‍ය කරන පරිසරය සකසලා දීලා මේ ගිලම්පස ආදිය සෝදානම් කළ බුදුහාඳු වෙනුවෙන් පූජා කරලා පහන්පත්තු කළා. ඒ පුතාල දෙන්නට සිද්ධ කරන ආශිර්වාදාත්මක පින්කමට උදව්පකාර කළා. ඒ වගේ අපේ බෝධික ස්වාමින් වහන්සේ මේ අවස්ථාවට සහභාගී වෙලා අප සමග සිටමින් ධර්ම ශ්‍රවණය කරමින් ඔබ දෙපළට ආශිර්වාද කරමින් මේ පින්කමට සහභාගී වුණා. මේ හියුස්ටන් නගරයට ආසන්නයේ අපි මේ සිටින්නේ මධ්‍යම රාත්‍රියේ 12ත් පසු වෙලා. ඉතින් මේ අවස්ථාව තුලත් මේ සඳහා කැප වෙලා කටයුතු කරපු හැම දෙනාටම අපි පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් මේ පහසුකම් සලසලා දීලා මේ පින්කම හොඳින් සිදු කරන්නට අනුග්‍රහ කිරීම පිළිබඳව අපි ඊටත් පුණ්‍ය අනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් මේ සියලු පින්කමල අනිසංසයෙන් පින්වත් පුතාල දෙන්නට නිදුක් නිරෝගී සම්පන්නී චිර ජීවනයේ සැලසේවා. කිසියම් ආකාරයක අපල උපද්‍රවයක් ලැබෙන්නට තියෙනවා නම් ඒ සියලක්ම දුරු වී ඔබේ දිව්‍ය මඟ පහන් වේවා. අධ්‍යාපන ඉලක්ක දිනෙන් දින සඵල වේවා. දිව්‍ය මඟ ඉදිරියට යන්නට සියලු ආශිර්වාද පින්කම් දෙවියන්ගේ, මියගේ ඥාතීන්ගේ, සත්පුරුෂ උතුමන්ගේ, ආර්ය උතුමන්ගේ, බ්‍රහ්මයන්ගේ, දෙවියන්ගේ ආශිර්වාදය ඇල්ම බැලම රැකවරණය සැලසේවා. මේ සියලු පින්කමල අනිසංසයෙන් ඔබට මේ උතුම් සද්ධර්මයේ ලෝකයේ තුළට ගෙන යන්නට ඔබට සුවිශාල හැකියාවක්, ශක්තියක්, වාසනාවක් ලැබේවා. මේ සියලු පින්කමල අනිසංසයෙන් ඔබ අප හැම දිනාටම ඉතාම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නටත් මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛා, භයම් පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් වේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.